2015 වසරේ පළවෙනි මාසේ 20 වෙනිදා භාවනා වැඩසටහන. විදර්ශනාව භාවිතා කිරීම, විදර්ශනා භාවනාව. කුමක් හෝ සම්මත කරගෙන එහි සිත රැඳවීම සමත භාවනාව. සමත භාවනාවෙනුත් ප්‍රතිඵලයක් තියෙනවා, විදර්ශනා භාවනාවෙනුත් ප්‍රතිඵලයක් තියෙනවා. යම්කිසි සංසුන් වෙච්ච මනසක් තියෙන්න ඕනේ. ඒක සමතයකින් හෝ විදර්ශනාවකින් හෝ. විදර්ශනාව කරන විටත් ඒ හිත සමනයටපත් වීම සිද්ධ වෙනවා. නමුත් අර සමත භාවනා ක්‍රමයට නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විදර්ශනා භාවනා කුමක් ගැන විදර්ශනා කරනවද? නිවන පිළිබඳව කොහේද අපිට නිවනක් තියෙන්නේ? සසර අතරමං වෙලා ඉන්න අපි, ජීවිතේ අතරමං වෙලා ඉන්න අපි, ධනය තුල සැපේ ඇති කියලා හොයාගෙන ගියා නෑ. දරුව තුල ඇති, ගේ දොර වතු පිටි ඉඩකඩම් වල ඇති සතුට කියලා හොයාගෙන ගියා, යාන වාහන වල සතුට ඇති කියලා හොයාගෙන ගියා. දැන් එක තැනකවත් නැති නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ නිවීම කොහෙද තියෙන්නේ කියලා හොයනවා. ඒක තමයි කරන්නේ. ඒ නැත්තම් කින් කුසල ගවීසි, මොකද්ද කුසලය කියන්නේ කියලා හොයනවා. ඉතින් ඔබ සාම කුසලෙ හොයාගත්ත කෙනෙක් නෙමෙයි, පුතජන කෙනෙක්. කින් සච්ඡං ගවීසි, කුමද්ද සත්‍ය කියලා සොයනවා. සත්‍ය දෙන්නේ කොහෙද කියලා දැනට ඔබ හිතාගෙන හිටියට ඔය ඉන්නේ සත්‍ය කියලා. ඒ තුල තියෙන්නේ තවත් අසත්‍යයක්. මේ සත්‍යං කියලා කියන්නේ ලෝකෝත්තර සත්‍යයක්. එහෙම නැත්නම් නිර්වාණ සත්‍ය සෙවීම. ඉතින් ඒක ආවේශණය කරන්න ඒ ගවේෂණය සිදු කරමින් ඉන්න පිරිසක් ඉන්නේ. ඉතින් ඔය පින්නතුන් අතරම ඇති තමන්ගේ ගැටලු නිදහස් කරගන්න කල්පනා කරන අය, ඒ වගේ කෙනෙකුට අපි අවස්ථාව සලසලා දෙනවා. පැමිණිලා තමන්ගේ ගැටලු විචාරලා විසඳගන්න කියලා. ආමිෂයක් කියලා කියන්නේ යම්කිසි වස්තුවක් මුල් කරගෙන ඇතිවන සතුට. කෙනෙක්, පුජ්‍යලයක්, කාර්යයක්, ක්‍රියාවක් මුල් කරගෙන ඇතිවන එක ආමිෂ. මේක කෙනෙක් පුජ්‍යලේ කාරණයක් වුත් නේ. එතකොට ඒකට කියන්නේ නිර්ආමස ප්‍රීතිය. එතකොට වින්දන ප්‍රීතියක් නෙමේ තියෙන්නේ, සැහැල්ලුව නිත ඇතිවන අර හිසේ තිබුණු මල්ලක් විමින් තිබ්බා වාගේ තියෙන සැහැල්ලුව. ඇඟේ තියෙන තුවාලයක් සනීප වුණා වගේ, උණක් ලඩක් සනීප වුණා වගේ තියෙනවා. හිතනේ මේ දුක් දෙන්නේ නේද? හිත නැත්තම් මොම සනීපයි. මේක අර ගැඹුරු බුද්ධියකින්, ශ්‍රද්ධාවකින්, ප්‍රඥාවකින් අහන කෙනෙකුට තමයි ওই ටික තේරෙන්නේ. එහෙම නැති කෙනෙකුට මුණ ගැහෙන්නේ. දැන් සමහර අය මේ ධර්මයේ කෙරෙහි සැකයෙන්ම බලනවා. එතකොට ඒගොල්ලෝ කවදාවත් මේ ධර්මයේ මුණ ගැහෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේම අර බුද්ධිය ඇතුලේ ඒගොල්ලෝ හිර වෙනවා. අර විවෘතව මේකට පැහැදෙන්නත් එපා, පැහැදෙන්නත් එපා. ඉතාම මධ්‍යස්ථ විචාරශීලී පුඤ්ජලේක් හැටියට, දාර්ශනිකයෙක් හැටියට මේක හොයාගෙන යනකොට එයාට සත්‍යෙට පිටුපාන්න බෑනේ. ඔව්, සත්‍යෙට පිටුපාන්න බෑ එයාට. ඉතින් එයා ඒ සත්‍යෙට පිටුපාන්න නැතිකම නිසා සත්‍ය කියන එක තේරුම් ගන්නවා. එහෙමයි. ඉතින් තමන්ට ඒ ලැබිලා තියෙන්නේ මේ ධර්ම මාර්ගයේ ලැබිය යුතු කරුණු. ඒක හොඳයි. තමන්ට හැම පැත්තක්ම පේන්න ඕන. හැම පැත්තක්ම පේන්න ඕන කියලා කියන්නේ අපි දෘෂ්ටිගති නොවනවා නම් අපිට හැම පැත්තක්ම පේනවා. දෘෂ්ටිගත වුණොත් තමයි එක පැත්තයි පේන්නේ. ඒයි තමන්ගේ දෘෂ්ටියේ පැත්ත විතරයි පේන්නේ. ඉතින් හැම පැත්තක්ම පේන තැන කිසි දෙයක් අල්ලගෙන නැහැ. කිසි දෙයක් අල්ලගෙන නැහැ. මේක මෙහෙමයි. දැන් විවෘතව නිදහස් දැක්මක් හටගත්තාම නිදහස්ව විවෘතව බලන්න පුළුවන්. ඊළඟට එවැනි කෙනෙක් ළඟත් ආසාවල් නැති වුණාට අවශ්‍යතාවල් තියෙනවා. ඒ අවශ්‍යතාවල් ඒක භෞතික හේතු. පිපාසය, ආහාර පාන, නිින්ද පැවැත්ම, බඩු බාහිර ආදිය. ඒ අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් අවශ්‍ය ආකාරයට අවශ්‍ය දේවල් ඒ වගේ විදිහට තිබුණා. ඒක තිබුණත් නැතත් ඒ ඔක්කොම බාහිර දෙයක්. ඒක තමන් සතුව තිබුණත් නැතත් ඒක බාහිර දෙයක් කියලා එයා දකිනවා. ඒ නිසා ඒක බාහිරෙන් බාහිරයට දාන්න ඕනේ. අධ්‍යාත්මෙන් සියල්ල අත්හැරලයි වාසය කරන්නේ. ඒ නිසා තමයි හිතට සහනේ තියෙන්නේ. අධ්‍යාත්මෙන් අල්ලගත්තොත් කෙනෙක් යම් දෙයක් මහා පිච්චීමක් නේ. මහා ගිනි දැවීමක් තියෙනවා. ඉතින් ඒ තමයි විමුක්ති මාර්ගය. ඒක තමයි නිර්වාණ මාර්ගය. ඒ මාර්ගය තුල තව තවත් අපි වැඩෙන්න ඕන. දැන් අඩුවීමක් නේ උනේ. දැනෙන එකේ 100ට වැඩි ප්‍රතිශතයක අඩුවක් දැනෙනවා. 100ට 55ක් 60ක් තමයි මේ එළෙන ගැටෙන ලෝකය තුල මම නොඇලී නොගැටි ඉන්න වැඩි ප්‍රතිශතයකින්. ඕනම දෙයක් අවසාන චිත්තෙන් අතහරින්න පුළුවන්. දැන් ලෝකේ අල්ලගෙන ඉන්න අයට බැරි එකනේ. අවසාන චිත්තෙන් අල්ල ගන්නවා. අල්ලගත්ත ගමන් පෙරේතයෝ, භූතයෝ, යක්ෂයෝ, කුඹාණ්ඩ වෙනවා. මලාට පස්සේ හරි. දැන් මේ තැනත්තාට මේ ධර්ම අවබෝධය කරගන්න තැනත්තාට අවසාන චිත්තෙන් ඕන දෙයක් අතහැරනවා. ඒක භෞතික චිත්තය තුල ගලාගෙන ගියත් අධ්‍යාත්මික චිත්තය තුළ ඕනම දෙයක් අන්තයට නොයා අත්හැරෙනවා. හේතුව එයා ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙනවා මෙතන මමෙක් කියලා දෘෂ්ටියක් ගන්න දෙයක් නැහැ. මමෙක් කියලා සංකල්පයක් ගන්න දෙයක් නැහැ. මමෙක් කියලා වචනයක් නැහැ කියලා එයා දකිනවා. නැත්තම් අනිත් අයට ඔක්කොටෝ මමෙක් කියලා වචනයක් තියෙනවද නැද්ද? තියෙනවා නේද? තාම හොඳ තත්ත්වයක් නේ. තාම හොඳ තත්ත්වයක්. තව කරුණු පැහැදිලි වෙනවා. සමහර අය තාම ඉහලින් පැහැදිලි වෙලා අවබෝධය ලබනවා. සමහර අය අවබෝධයෙන් පස්සේ තව පැහැදිලි කර ගැනීම කරනවා. ඒ ආත්මීය වෙනස තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. තවාත්ම පරිවර්තනය. ඒ තුලට ලේබල් මුකුත් නැහැ. ලබන දෙයක් නැහැ. අස් කරන දෙයක් පමණයි තියෙන්නේ. ලබන දෙයක් නෑ, අස්සෙන දෙයක් විතරයි තියෙන්නේ. මේකේ තිබුණු දැන් තුවාලයක් සනීප වුණාම ලැබූ දෙයක් නෑනේ. අස්වීමක් නේ සිද්ධ වෙන්නේ. කටුවක් අයින් කරාම ලැබුණු දෙයක් නෑනේ. අන්න ඒ වගේ සහනයක්. හිසේ තියෙන මල්ලක් බිමින් තිබ්බා වගේ කියන උදාහරණය තුලින් පෙන්වන්නෙත් ලැබූ දෙයක් නැහැ. තිබිච්ච දෙයක් අස් කරා. ඒ තුල තියෙන නිරාමස සතුටයි ජීවිතේ භුක්ති විඳින්නේ. ඉතින් ඔබතුමිය බොහොම හොඳ උත්සාහයක් කරලා තියෙනවා. හොඳ අවබෝධයක් තියෙනවා. තවත් විවෘතව බලන්න ඕන. විවෘතව බලන්න ඕන. එතකොට ඒක පැහැදිලි කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. මට පේන විදිහට ප්‍රශ්නයක් නැහැ. නේද? දැනට මොකුත් ප්‍රශ්නයක් විසඳ ගන්න නැහැ. ඔව්. තමන්ගේ අවබෝධය ගැන ප්‍රකාශයක් කළේ. ඉන්ද්‍රයන් ඉක්මවා දකින්න ඕන. ඉන්ද්‍රයන් ඉක්මවා දැකීම කොයි වගේද? මමත්වයෙන් තොර තැන. තව විදියකින් කිව්වොත් එහෙම කෙව්වට මැරෙන්න බයයිද? ඉන්ද්‍රියන් ඉක්මවා දකින්න ඕන කියන ධර්මය දන්නෝ ඉක්මවන්න බයයි. එහෙමත් නෑ. ඒ කියන්නේ එහෙම ටිකක් තියෙනවද? ධර්ම කරුණු ඔක්කොම දරගන්න. දැන් පීනන්න ගොඩ ඉඳන් හොඳට පුදු වෙනවා. මේ ඉගෙන ගන්න දිහට බහින්න බයයි. දිහට බහින්න බයයි. දැන් මැරෙන්න බය වෙන්න ඕම නැහැ කවුරුවත්ම. හේතුව මායාගේ නිවහනේ අපි සිටින්නේ. ඒක අනිවාර්යයි. අපි ඉන්නේ අපේ නිවහනේ නෙමෙයි මායාගේ නිවහනේ. මායා කියන්නේ ඇස් දෙකක් තියෙන, කනක් තියෙන, බඩක් තියෙන, කකුල් දෙකක් අත් දෙකක් තියෙන පුජ්‍යලෙකුට නෙමෙයි. මැරෙනවද යමක්? එයයි මරණය. එයටයි මාරයා කියන්නේ. නැති වෙනවද යමක්? විනාශ වෙනවද යමක්? එයයි මරණය. එයටයි මාරයා කියන්නේ. ලෝ දහමකට විසක් මාරයා කියන්නේ පූජ්‍යලෙකුට නෙමෙයි. ඒකෝ අපි සිටින්නේ මාරයාගේ නිවහනේ ලෝ දහමක් තුල. ඇයි අපි මැරෙන්න බය වෙන්නේ? බයක් නෑ. මැරෙන්න බය නැති අය ඉන්න විවිධ කෝණ වලින්. සමහර අය දෘෂ්ටිගත නිසා මැරෙන්න බය නෑ භෞතිකව. ඒ කියන්නේ මැරෙන්න බය නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මැරෙන්න කැමැත්තක් තියනවා කියන එකද? ඈ? ඔව් ඒක තමයි. දැන් මැරෙන්න බය නැති අය සමහර අය ඉන්නු මැරෙන්න කැමැත්තක් තියනවා. දැන් මං අහන්නේ මැරෙන්න කැමතිද? ඈ? ආ ඒක තමයි දුර්වලකම. ඒ මැරෙන්න කැමති වෙනවයි කියලා කියන්නේ මාරයාට බයයි කියන එක. ඇයි මැරෙන්න කැමති වෙන්නේ? යමකින් පලා යන්න, යමකට හසු නොවී ඉන්න, යම් හේතුවක් පදනම් කරගෙන තමයි මැරෙන්න කැමති වෙන්නේ. මැරෙන්නේ නිකන් නෙමෙයි මැරෙන්නේ. එක්ක පලි ගන්න, එක්ක මරාගෙන මැරෙනෝනේ, එක්ක යමකින් පලා යන්න. එන ක්‍රමයක්ම නැති නිසා නේද? එහෙම පලා මැරෙන්න කැමති අය. ඒ මැරෙන්න කැමති කියන තැන තියෙන්නේ ලෝභ ద్వේෂ මොහ. ඔව් දැන් මේ ධර්මයේ තුල මැරීම කියලා කියන්නේ කැමැත්ත මැරීම. පුජ්‍යලය මැරීම නෙමෙයි කැමැත්ත මැරීම. මොකද්ද කැමැත්ත? මැරෙන්න කැමැති බව මැරීම. මරණයට අකමැති බව මැරීම. ඒක තේරුණා? මැරෙන්න කැමැති බව මැරීම, මරණයට අකමැති බව මැරීම. අන්න එහෙමයි මේ ධර්ම මාර්ගයේදී මරණය සිදු කරන්නේ. මාර පරාජය, මරණය පරාද කරනවා. මාරයා පසුපසින් ගමන් කරනවා නෙමෙයි, මාරයාට ඉස්සරහින් ගමන් කරන්න ඕන. භෞතික දර්ශනයක් තියෙනක ඒක අධ්‍යාත්මයට එකතු කරනවා. අධ්‍යාත්මයට ඒක එකතු කරනකොට හදවතේ ගැස්ම පොඩ්ඩක් වැඩි වෙනවා. එතකොට ඒක වරදක් කියලා හිතන්න එපා. ඒ තමයි අධ්‍යාත්මය දක්වන ප්‍රතිචාර. ඇතුළේ ඉන්නේ විස බීජේනේ තියෙන්නේ. මෙහෙන් විස බීජ නාසකය නැවති ඒ ධර්මය එකතු කරනකොට යටින්ගත් චලනය වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා ගොඩට ඇදෙන මාළුවෙක් වගේ කියලා, ගහනවා කියලා. එහෙම එකතු කරන්න, දිගටම ධර්මය එකතු කරන්න. ඒ කියන්නේ ප්‍රායෝගිකත්වයේ තුල අධ්‍යාත්මයට එකතු කරන්න. එතකොට ඔය මැරෙන්න අකමැති අය පෙන්නුම් කරනවා අභ්‍යන්තරේ. ඔය බොරුවටයි මැරෙන්න කැමති නැහැ කිව්වේ. ඔන්න මැරණයට අර කැමති එක්කෙනා දඟලන්න පටන් ගන්නවා. තුවාලයක් තියනවද කියලා බලන්න, එතෙන්ට ලුණු පොඩ්ඩක් එකතු කරන්න. නැත්තම් තුවාලයක් තියනවද කියලා පේන්නේ. ඒ වගේ අධ්‍යාත්මයට ධර්මය එකතු කරන්න ඕන. එකතු කරනකොට තමයි ඇවිස්සලා පේන්නේ මෙතන තියෙන තුවාලය, මෙතන තියෙන ගින්දර. නෑ නෑ, ඒ බාහිර දේවල් දැන් වැඩියත් එක්ක ඔබතුමිය ළඟ තියෙනවා. දැනුමත් වැඩියත් එක්ක තියෙනවා. දියට බහින්නේ. ඒ කියන්නේ ප්‍රායෝගිකත්වයට මනස එකතු කරන්නේ පිටින් දැනුම් සම්භාරය තුල පරිණතයි. පීනන්න හොඳට දන්නෝ, ක්‍රමවේද හොඳට දන්නෝ, හරියට අර ක්‍රම හොඳටම දන්නෝ. නමුත් ප්‍රැක්ටිකලි කතා කරන්න නැති වෙනකොට අර කතා කරන්න බෑ වගේ භාෂාවක් මේ වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ග්‍රැමටිකලි දන්නව, නමුත් ප්‍රැක්ටිකලි ඒක දන්නේ නෑ අභ්‍යන්තරයට. ගන්න ගන්නකොට ඩිංගක් බය හිතෙනවා. ඒක තමයි හැටි. ධර්මයේ ලං කරනකොට අධර්මීය චින්තන රටාව පොඩ්ඩක් බය වෙනවා. ඒ බය වෙනවා කියන්නේ හොඳ ප්‍රගතිය. තුවාලෙට විස බීජ නාසකයක් දැම්මම දනෝ. වෛද්‍යවරයා කියනවාද ඔය දන එක වරදක් කියලා? නෑ, ඒක තමයි හොඳ. ඔබට දැවිල්ලක් හට ගන්නවද? ඒක තමයි හොඳ. ඒ කියන්නේ විස බීජ පිච්චෙනවා. ඒ නිසා ඔබ අධ්‍යාත්මයට ධර්මය ප්‍රායෝගික කරවන්න ඕන. අධ්‍යාත්මය තුළින්ම ඉන්ද්‍රයන් ඉක්මවන්න ඕන. අධ්‍යාත්මය තුළින්ම අර ධර්මානුකූල මරණය, මරණයට කැමැත්ත සහ මරණයට අකමැත්ත මරන්න ඕන. ඕ ඒක බාහිරෙන් කතා කරන්න ලේසි, ඇතුලින් ප්‍රායෝගික කරන්න ඕන. බාහිරෙන් අපිට කවුරු හරි අහුවොත් අපි ඔක්කොම මැරෙනවා නේද? ඔව් කියන්න වෙනවා. සියල්ල අනිත්‍යයි නේද? ඔව් කියන්න වෙනවා. නමුත් එහෙම කිව්වයි කියලා කෙනෙකුට ධර්ම අවබෝධය වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව අනුගත කරන්න. ප්‍රායෝගිකව එක මෙහෙවන්න ඕන. සමහර අය පිටින් කතා කර කර ඉන්න, පිටින් අහහා ඉන්න, දන් දීදී ඉන්න එහෙම කැමති වෙනවා. මොකද හේතුව? ඒක ලේසි. අතෙන්ට යනකොට ඒක අමාරුයි. භෞතිකව යමක් අතහැරීමටත් හරිම ලේසි. අමාරු අධ්‍යාත්මිකව අතහැරීම. ඔය සමහර ඉන්න උපාසකම්මල ඉන්න භෞතිකව තන් දෙනෝ, පින්කම් කරනෝ, ගාන්ට අර කුළුණු හදනෝ, බුදු මෙඳුරුවල් හදනෝ, පන්සල් හදනෝ, යමියව කරනෝ, අතහැරලා නෙවෙයි. මලොත් එහෙම මල පිරිත වෙලා ඒ තැන් වලට උපදින්නත් තිබෙනවා. ඒ නිසා ඒ අධ්‍යාත්මික අතහරින්නක තමයි අමාරුම කාර්යය. දැන් පිටින් ඔබතුමිය කිසි ගේ දොරට මුඛාකටවත් ආස නැහැ කියන්න පුළුවන්. නමුත් ඒක අධ්‍යාත්මයේ ලෙස හඳුන ගන්නවද කියන එකයි වැදගත්. අධ්‍යාත්මික අතහරින්න භෞතිකව සියල්ල මේ විදිහට තියෙන්නරින් අධ්‍යාත්මික අතහරින්න. ඒ නිසා කතාව අඩු කරන්න, භෞතික කරුණු කාරණා දන්න සියල්ලම ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ කිරීමක් කරන්න. දැන් දැනුමකට සීමා වෙලා ඉන්නෝ, කරුණු කාරණා මතකයෙන් කතා කරනෝ. එහෙම කතා කරනකොට ඒවට ඔව් ඔව් කියලා උත්තර හම් වෙනෝ. එතකොට මම ධර්මයේ දන්නවයි කියලා හිතනවා. එහෙම නැත්නම් කියනවා කවුරු හරි. ඒක නෙමෙයි වැදගත්. ඔව් ප්‍රත්‍යක්ෂතාවයේ තියෙන ප්‍රත්‍යක්ෂ නොවුනා කියලා එතන ඉඳන් ඉඳලා හරියන්නේ නැහැ කෙනෙකුට කියලා. තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. දැන් අපි ප්‍රත්‍යක්ෂ කරවන්න යමක් කිව්වත් පොඩ්ඩක් දියට කකුල දාලා හයි ගොඩට දුවනවා. තේරෙනවද? මම මේ ධර්මීය දිය ප්‍රායෝගිකත්වයේ හැටියට පෙන්නන්නේ දිය. ගඟ. නැත්නම් නාන තටාකය. ඒකට කවුල දාලා ආයි දුවනවා. මම ඔක්කොම දන්නවා. ඒ වුණාට බයයි පීනන්න. නේද? ගොඩ ඉන්න එක මීට වැඩිය හොඳයි. හැබැයි ගොඩ ඉන්න එක තුල තියෙන අනුතුරු දායකත්වය දකින්නවා නම් එයා දියට පැනලා පීන නොයි ගොඩට මේ පැත්තෙන් එනවා. අයි ඩයිනෝසෝරය වගේ සතෙක් එක කටට මිනිහෙක් කන. ඒ වගේ සතෙක් තමයි මාරයා කියන්නේ. එහෙම නැත්නම් කිඹුල්ලෝ වගේ දරුණු සතෙක් එනවා කියලා අපි හිතමු මේ ගොඩි. එතකොට මොකද වෙන්නේ? එහෙමනම් ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්සයෝ ටික මේ පැත්තෙන් එනෝ. අර කිඹුල්ලෝ, ඩයිනෝසෝරයෝ, ඌරෝ, මේ කුරුහරක් වගේ දරුණු කොටි වලස්සු වගේ සත්තු ටික. දැන් මොකද වෙන්නේ? කොච්චර පීනන්න බැරි වුණත් පැනලා පීනන්න වෙනවා එහා පැත්තට. මෙහා පැත්ත හිටියොත් මරණය සිද්ධ වෙනවා. එතකොට මේ ඉන්න තැන මං ඉන්නේ අපාය තියාගෙනද, තිරිසන් ලෝකය තියාගෙනද, පෙරේත ලෝකේ තියාගෙනද? මේ ලෝකෙ මට හිටියොත් දුක්ඛිත භාවයටපත් වෙන්න වෙනවා. දැන් සුවසේ සිටියාට දැන් මම සුවසේ ඉන්නෝ, කිසි කරදරයක් නැහැ, කෑම බීම තියෙනවා, හැමෝම හොඳින් සලකනවා, යුතුයකම් ඉෂ්ට කරනවා, සතුටින් ඉන්නවා, වරදක් නැහැ. හැබැයි වර්තමාන දුක් තමයි නැත්තේ, අනාගත දුක් තිබෙන්න පුළුවන්. අනාගත දුකුත් නැති වෙන විදියට ඉන්ෂුරස් එකක් එහෙම දාලා ඉන්නවනම් සහංසාරික දුක් තියාගෙන ඉන්නවා. ඒ නිසා කෙනෙක් අනාගත දුක් සහ සාංසාරික දුක් දෙක මොවන්න තියෙන අවස්ථාව තමයි මනුෂ්‍යත්වය. ඒ නිසා කෙනෙකුට නෙමෙයි ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ, තමන්ටමයි. තමන්ගේ ප්‍රායෝගිකත්වය ඇති කරගන්න තියෙන. ඔය දන්න ධර්ම කරුණු ටික අධ්‍යාත්මය තුළම ප්‍රායෝගික කරන්න. ඒ ප්‍රායෝගික කරන්න යන ගමනේදී ඒ ඇති වෙන අධ්‍යාත්මික බිය, බය, දැවිල්ල, කම්පනය එක හොඳයි. එවැනි කම්පන ඇති වෙලා ඇති වෙලා අවසානයේ යඩ ඉන්න බැරුව අර සතුරු බලවේගයේ අධ්‍යාත්මය තුල ඉන්න සතුරු බලවේගයේ මමත්වය පලා යාවි. ඒ නිසා මමත්වයට එළව එළවා පහර දෙන්න ඕන. වෙන කෙනෙක් පහර දුන්නොත් නේ ඔය අපි වලියක් දාගන්නේ නේද රණ්ඩු කරවා කරන්නේ. අපිම අපි මමත්වයට එළව එළවා පහර දෙන්න ඕන. ඒ පහර දෙනකොටත් ඒ මමත්වේ නිකන් අතාරින්නේ නැහැ, පොඩි වලියක් අදිනවා. නමුත් අපි ධර්මය එකතු කර කර එකතු කර කර මමත්වේ ජය ගන්නවා. මමත්වේ හරියට බොරු වැඩ පෙන්වනවා. ඒ පෙන්නුවත් මේක බොරුවක් නේද කියලා ඇහුවොත් සද්ද නැතුව ඉන්නවා. මායාවේ තියෙන එකම ලක්ෂණය තමයි බොරු නොකියන. බොරු කරනවා, බොරු කියන්නේ. ඒ කියන්නේ ඇහුවොත් මේක බොරුවක්ද කියලා හද්ද නැතුව ඉන්නවා. ඇත්තයි කියලා කියන්නේ. මායාට තියෙන එකම ශික්ෂාවයි ඒ ශික්ෂාව තමයි බොරු නොකීම. දැන් බොරු ඔක්කොම අවල පෙන්නනෝ ඇහුවොත් මේක බොරුවක්ද කියලා ඇත්තයි කියලා කියන්නේ. ඒකයි මායාවේ එකම ශික්ෂණ. ඒ නිසා තමයි අපිට සසර ජය ගන්න පුළුවන්. මායя නිහඬ වෙන හැම තැනකින්ම හරි කියලා කතා කරන්න පුළුවන්. දැන් ඉතින් විවිධ හේතු නිසා නිර්වාණ ධර්මය කල් දානවා. මට කිසි අඩුවක් නැහැ. මට සල්ලි භාගෙ දෙනවා. මට ලෙඩ දුක් නැහැ. ඒ මේ කියලා ඉතින් හිතනවා. අර මදය කියන එක පහළ වෙනවනේ. ආරෝග්‍ය මදය නේද? යෞවන මදය ඒව පහළ වෙන. ඒව තුල ඉන්නවා. ධන මදය, බල මදය. ඔය ලොකු බලවත් අයට, ධනවත් අයට, ඔය ජනාධිපතිවරුන්ට හැරෙම අපිට බණ කියන්න ලං වෙන්න බැරියයි. මදින් ඉන්නේ. බල කාමී. එතකොට බල කාමී ප්‍රබලයි. එයාට වැදගත් නැහැ. එයාට වැදගත් පිච්චි පිච්චි හැරි අර බල කාමීම ලබන්න. නේ? පිච්චි පිච්චි හැරි බල කාමී ලබන්න. ඒක තමයි ස්වභාවයේ මිනිස්සුගේ. දැන් බලන්න අර මහින්ද මහත්තයගේ මූණ මේම වෙලා නිකන් කාන්තාරයක් වගේ වෙනවා. ආයි අන්තං කෙලින් කරලා නැගිටවල තියාගන්න. ආයි ස්වභාවික වෙනකොටම නිකන් මූණ අච්චාරු හට්ටියක් වගේ වෙනවා. ආයි කෙලින් වෙනවා. නේ? මූණ දිහා බලාගෙන හිටියද? මේ තුමන්ලා හරි මේ ධර්මය අහනවා නම් ජයග්‍රහණයක් තියෙනවා. නැත්තම් ද්වේෂයෙන් මිය ගියොත් මලයකෙක් වෙලා උපදිනවා. ඒ වෛරයනේ සැබෑ මානසික මට්ටම තිල්ල තියෙන්නේ කම්පණය, වෛරය, මානය, ක්‍රෝධය, උද්දච්චකම. ඒක නිරජකමකින් දිනු වෙන්නේ. ඉතින් ඒක එච්චර නැති වුණාද ඔබතුමීටත් ඒක තියෙන්න පුළුවන්. ඒක එච්චර නැහැ. ඒක පොඩ්ඩක් ලෝ එකේ දාලා තියෙන්න පුළුවන් කෙනෙක් තුළනේ. ඔව්, ඉදම කඩම නිසා, අවශ්‍ය සම්පත් නිසා, අර මේ නිසා තමන්ගේ පරිභෝග සම්පත් නිසා ඇති වෙන්න පුළුවන්. ඕක ඉක්මවන්න ඕන. පිටින් ධර්ම අවබෝධය කරගන්න බෑ. අධ්‍යාත්මික සිතට, සත්‍යවාදී සිතට, හෘදයාංගම සිතට එකතු වෙලා ඒක ප්‍රායෝගික කරන්න ඕන. දැන් මම ධර්ම අවබෝධය කරගත්ත අය කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙනවා. ඒකට හේතුව තමයි ඔය වුන් අධ්‍යාත්මය තුළින්ම පිරිසුදු භාවයට පත් වෙන මිනිස්සු වන නිසා. නැතුව පුතඥයා භාවයේ ඉන්න සහෝදර සහෝදරියෙක්වත් එච්චරම විශ්වාස කරන්න බෑ. මුන්ට ලෝභ ද්වේෂ මෝහය උසුණු ඉවරයි. වස්තු සම්පත් වලට ඒකට අන්තයට යනවා. ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක් වැඩගත් භාවයට පත් වෙන්නේ විශ්වාසනීයත්වයට පත් වෙන්නේ, බුදුහාමුදුරන්ගේ පුත්‍රයෙ බවට පත් වෙන්නේ. එයා අධ්‍යාත්මික ගැඹුරු මනසින් සියල්ලම අතහැරලා තියෙන්නේ. එයා වෛරක්කාරයෙ බවට කිසිසේත්ම පත් වෙන්නේ නැහැ. දැන් ඔබතුමීට හොඳ කියනකම් ඔහොම ඉඳී. තමන්ට කවුරු හරි අහිතක් අනර්ථයක් වැඩක් අලාභයක් නින්දාවක් කරපු තැන තමයි කෙනාගේ නියම ස්වરૂපය බලන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට තමයි අර හැංගිච්ච මේව දල එනවා එළියට. හුඟක් දුරට අඩු, ඒ කියන්නේ ටිකක් දුර තියෙනවා. ඒ ටිකත් අහු වෙනවා. තව ඩිංගක් ගැඹුරට ගියොත් එහෙම. දැන් භෞතිකව කතා කරන එක නෙමෙයි මේක වැදගත්කම තියෙන්නේ. භෞතිකව ක්‍රියා කරන විදිහෙත් නෙමෙයි වැදගත්කම තියෙන්නේ. මනසේ කොයි තරම් තියෙනවද කියලා. දැන් මට තරහ ගියොත් මම බයිනෝ. හැබැයි ඒක අර ප්‍රශ්නයක් නෑ. සර්පිය වර්ගයේ ඉන්නවනේ. කාපු ගමන් විසයි පස්සේ විස නෑ. කාපු ගමන් විස නෑ පස්සේ විසයි. කාපුවාමත් විසයි පස්සෙත් විසයි. සමහර අය තේනවා කාපුවාමත් විස නෑ පස්සෙත් විස නෑ. ඒ සමාජ මිනිසුත් එහෙමයි. ඒ නිසා මේ ආර්ය ධර්මය ප්‍රකට කරගත්ත අය නිකන් අර ගැරන්ටි වගේ තමයි. කෑම වෙලාවටත් එච්චර විස නෑ පස්සෙත් විස නෑ. ගොම පාග ගන්න නැතුව හිටියොත් ඇති නේ. පස්සේ තිස නැරේ ගොමුනි පා ගන්න හොඳ නැහැ කියන්නේ. ගැනටි ගෑවම ගොමු පා ගන්න හොඳ නැහැ. ගොම පාගුත් එන නයිස් වෙනවලු. ඉතින් ඒ නිසා අධ්‍යාත්මික විසයි නැති වෙන්න ඕන. භෞතික විසයි. තේරුණානේ? ඒකම වැදගත් තියෙන්නේ. අධ්‍යාත්මික විසයි නැති වෙන්න ඕන. දැන් අපිත් මම නම් අනුත් අයට විස යව්වේ නැති වුණාට මට විසක් කෙවුවොත් මං ඒක තියාගෙන ඉන්නේ. මං ඒ විස පොඩි ගහලා රිටර්න් කරලා නැවත ආයවනු. හැරෙත පැලින් යවනු. ඒක එතකොට යා තියාගන්න එයාගේ විසමයි යා තියාගන්නේ. මං විසක් යවන්නේ එයාගේ ලියුම යාම තියාගන්නවා. හැරෙත පැලින් පියෙන්ට දෙනවා මේක ආයේ එයාගේ රිටර්න් එකට ගිහින් දෙන්න කියලා. ඒ වගේ තමයි ඈ. එහෙම දෙයක් කරන්න පුළුවන්. එතකොට ඒක මගේ විස නෙමෙයි. යා දැන් දේවදත්ත විස අරන් ගියා. බුදුහාමුදුරන්ගේ ශාපයක්ද? නෑ. දේවදත්තගේ විස තමයි දේවදත්ත අරන් ගියේ. බුදුහාමුදුරන්ගේ ශාපයක්වත් අවඩක්වත් නෙමෙයි. බුදුහාමුදුරු අපායේ වුණා නෙමෙයි. එයාගේ තුල තියෙන මානසික විස එයාටම බලපෑවා. ඒ වගේ තමා තුල තියෙන විස තමාට බලපානෝ. ඒක එක් එක් ප්‍රමාණයක් නෙවෙයි. ඒ නිසා හදවතින් සියල්ල අත්හරින්න. හදවතින් සියලු දෘෂ්ටීන් අත්හරින්න. අත්හරිනවා කියලා කියන්නේ අතහැරීම. අත්හරිමින් තමයි අතහැරීම පුරුදු කරන්නේ. ඒක තේරුම් ගන්න. මොකද අතහැරීම අත්හරිමින් තමයි ඒක පුරුදු කරන්න. කොහොමද අතහැරීම අතහරි? කිසිදු දෙයක් අවිනිශ්චිතව කියන්න එපා. පුළුවන් තරම් වචනය ඍජු කරන ප්‍රකාශ කරන්නට අපි මහන්සි වෙනවා. ඒක තමයි ප්‍රත්‍යක්ෂ භාවයේ දියුණුව. එහෙම නැත්නම් අර අනුමානෙට විභාග ලියන අයට වෙන දේ වෙනවා. මේ ෆේල් වෙනවනේ නේ. මේක වෙන්නේ ඇති කියලා ගහනවා ගැතිර ගහලාවට වැඩන්නේ. ස්ථාවර ප්‍රත්‍යක්ෂව තමන් ප්‍රකාශ කරනවා. කොහොමද අතහැරීම අත්හරින්නේ? මොකද අල්ලගෙන අල්ලගන්නේ නැත්නම් අතහැරීම ඉබේටම අතහැරෙනවා. මොනවද අල්ලගන්නේ නැත්නම් කියන්නේ? මොනව අල්ලගන්නේ නැත්තම්? කිසිවක්. කුමක්ද ඒ කිසිව? කිසිම දෙයක් අපේ ආධ්‍යාත්මික වශයෙන් ගත්තොත් කිසිම දෘෂ්ටියක්, කිසිම දෘෂ්ටියක්, කිසිම දෘෂ්ටියක් ග්‍රහණය කරන්නේ නැත්තම්, ඔව් එතකොට ග්‍රහණය නොකිරීම කියන එක නේද එයාගේ ක්‍රියාව ධම බවට පත් වෙලා තියෙන්නේ. ඔව් දැන් කෙනෙක් තුල ග්‍රහණය නොකිරීම කියන එක එයාගේ දෘෂ්ටිය හෝ පදනම බවට පත් වුණොත් එයාට මොකද වෙන්නේ? එතකොට හොඳයි. ඒක තමයි වෙන්න ඕන. ඔව් ඇත්තෙන්ම කියනවා නම් ඒක තමයි නොවෙන්න ඕන. එතන තමයි පැටලිච්ච තැන. එතන තමයි වරද්දගත් තැන. තේරුණානි? ධර්මයේ ඥාණයට ගත්තොත් ඒකේ දෘෂ්ටිගතයි. ඈ ධර්මයේ ඥාණයට ගත්තොත් දෘෂ්ටිගතයි. ඔය දෘෂ්ටිගතව අරගෙන මුළු ත්‍රිපිටකේම කියවුවත් ඔවුන් ඒක මුළු ත්‍රිපිටක ධර්මයේම දෘෂ්ටියක් හැටියට ප්‍රකාශ කරන්නේ. අවබෝධයක් නැති කෙනෙක්ගෙන් ධර්මය අහන එක මේ අවබෝධයට හේතුවක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂතාවයක් තියෙන කෙනෙක්ගෙන් ධර්මය අහන්න ඕන කියන්නේ ඒකයි. දෘෂ්ටිය අතහරින්නේ තව දෘෂ්ටියක් අල්ලගෙනමයි. ඒක තමයි දෘෂ්ටියේ ස්වභාවය. සංකල්පය අතහරින්නේ තව සංකල්පයක් අල්ලගෙනමයි. ඒක තමයි සංකල්පයේ ස්වභාවය. වචනය සංගීසි පදයක තියෙන එක නිර්වචනය අත්හරින්නේ තව නිර්වචනයක් ලබා දෙමි. මේ සියල්ල අත්හැරීම කියන්නේ එකක් අත්හැරලා තව එකක් අල්ලගන්න එක නෙමෙයි. පැහැදිලිද? එකක් අත්හැරලා තව එකක් අල්ලගන්න එක නෙමෙයි. එතන තමයි සියල්ල අත්හරපු තැන. එතන තමයි සියල්ල අත්හරපු තැන. සියල්ල අත්හරපු තැන ඉඳගෙන අපි මොනවද කරන්න ඕන? ක්‍රියාවක් නැතුව සිටින්න ඕන. සිටිනවා කියන්නේ ක්‍රියාවක් නොවේද? ඇවිදිනවා කියන්නේ ක්‍රියාවක්, සිටිනවා කියන්නේ ක්‍රියාවක්. ඔව් ඒ කිසිම ක්‍රියාවකින් තොරව ඉන්නවා. ඉන්නවා කියනවා නම් එතන තියෙන්නේ ක්‍රියාවක්. සිටිනවා කියන වචනයම තව විදියකින්ම ඉන්නවා කියලා කියන්නේ. ඔව් එමනම් මෙතන සිටිනවා ඉන්නවා නෙමෙයි, කරනවා කියනවා නෙමෙයි. කර්මය සම්බන්ධ කරගන්න නැතුව, ක්‍රියාව සම්බන්ධ කරගන්න නැතුව පවතින තත්ත්වය. මොකද්ද එතන තියෙන තත්ත්වය? කිසිම තත්වයක් නැහැ. එතන තියෙන තත්වය තමයි කිසිම තත්වයක් නැහැ. එතෙන් උදාහරණ තමන්ගේ මනස දැනුමින් ගලවලා ගන්න. ධර්ම සංකාරයේ පැටළුණොත් ඒක මහා කරදරයක්. ධර්ම සංකාරයෙන් ගලවලා ගන්න ප්‍රායෝගිකත්වයට එන්න. බොහෝ අය හිතනවා මේ සිතුවිලි නැතුව ඉන්න තමයි මේ කියන්නේ කියලා. ඒක සම්පූර්ණ වැරදි. චේතනාව කියන්නේ එකක්, සිතුවිලි කියන්නේ තව එකක්, ක්‍රියාව කියන්නේ තව එකක්. චේතනාව පදනම් වූ ක්‍රියාවයි ක්‍රියාව. චේතනාව පදනම් වූ සිතුවිලි චේතනාව. උදාහරණයක් වශයෙන් මගේ උණ වාහනයයි මගේ. අත වාහන තියෙනුනේ පාරේ උණු තර. සෙල් වල උණු තර වාහන තියෙනවා. ඒ නිසා මගේ නොවුණු වාහනක් තියෙනවා. ඊට පස්සේ මගේ නොවුණු ක්‍රියාවක් තියෙනවා. මගේ උණ ක්‍රියාවක් තියෙනවා. නමුත් රහතුන්ට ආර්ය ශ්‍රාවකයන්ට සිතුවිලි පහළ වෙනවා. පහළ වුණාට ඒවා මගේ නොවන වාහන, මගේ නොවන ක්‍රියා. ඒ නිසා උන්වහන්සේලා ක්‍රියාව ඉක්මවූ අය කියලා පැහැදිලි කරන්නේ චේතනාව සම්බන්ධයෙන් ක්‍රියාවක් නැති නිසා. ඒකට චේතනාවෙන් මම මගේ කියලා බැඳුන් නැති තැන ඒ ක්‍රියාව මගේ නෙවෙයි. ඒ ස්වභාවී ක්‍රියාවක්, ධර්මී ක්‍රියාවක් බවට පත් වෙනවා. මේ ධර්මී ක්‍රියාවක් නම් අධ්‍යාත්මික සිතුවිල්ල, එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේ සිතුවිල්ල කරදරයක්. මේක ඉවත් කරන්න ඕන, මේක අයින් කරන්න ඕන, සිතුවිලි නැතුව ඉන්න ඕන කියන එවැනි පදනමකට ඉන්න හේතුවක් නැහැ. ඈ ඒක තමන්න සම්බන්ධයක් නැත්තම් දැන් පාරේ තියෙන වාහන මෙහි හැරෙන්න ඕන, හරි හැරෙන්න ඕන කියලා හිත හිතා යනවද? ඔය ඉස්සරහින් එන කාර් එක දකුණට හරවන්න ඕන. එහෙම නෑ. හේතුව මගේ කාර් නෙමෙයි. මගේ කාර් නෙමෙයි යන්නේ. ඔබේ සිතුවිලි ඔබේ නම් ඔබ මොකද හිතන්නේ? ඔය සිතුවිල්ල මෙතන නතර කරන්න ඕන. ඔය සිතුවිල්ල වමට හරවන්න ඕන. ඔය සිතුවිල්ල දකුණට හරවන්න ඕන. ඔය සිතුවිල්ල තව වේගෙන් යන්න ඕන. නැත්තම් ওই සිතුවිල්ල ටිකක් හෙමින් යන්න ඕන. ඉතින් මගේ කාර් එකක් නැතුව පාරේ යන මිනිස්සයට කාර් කොයි පැත්තට හරවලා ගියත්, කොයි වෙලාවට ගියත්, කොයි හෙමින් ගියත්, හයියෙන් ගියත් එයාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබ මේ සිතුවිලි අතර අයිතිකාරයෙක් නොවි මගේක් වෙන්න. අයිතිකාරකමින් නිදහස් වෙන්න ඕන. චේතනා කර්මේ, චේතනාව කියන්නේ ලියාපදිංචි. අපි චේතනාත් ලියාපදිංචි කරගන්නවා. ඉඩකඩම්, දේපොළ, යාන වාහන වාගේම මේ සිතුවිලිත් අපි ලියාපදිංචි කරනවා. චේතනාවත් ලියාපදිංචි කරනවා. දැන් බලන්න මහත්තේ මේ මගේ මහත්තයයි කියලා වරුදු 20ක් 25ක් යාම ලියාපදිංචි කරගත්තා. එදා ඉඳලා මගේ මහත්තයනේ. ඊට කලින් කාට අයිති වේද නැති විවෘත මිනිස්සේ. එහෙම නැත්තම් නෝන කාට අයිති වේද දන්නේ නැති විවෘත කාන්තාවක් හිටියා. එයා ලියාපදිංචි කරගත්තා මගේ බිරිඳ කියලා. එදා ඉඳලා මගේ බිරිඳ. චේතනාවෙන් එහෙම බැඳීමක් ඇති වෙනවා. තමා කියන රාමුව තුල, තමාගේ චින්තන රාමුව තුල බිරිඳ ඉන්නවනම් ෂොක්. තමාගේ රාමුවෙන් එළියට පැනනොත් වෙඩි තියෙනවා. ඒ ආදරේ වගේම ඒකේ වෛරයක් තියෙනවා ඒගොල්ලෝ. බිරිඳෑවරුත් එහෙමයි. මගේ රාමුවේ ආ ඉන්නවනම් ෂොක්. එළියට පැනනොත් බහපා කනවා කියලා අසින් ඉන්නේ. එලව එලව පහර දෙනවා. බැරි වුණොත් නඩු දානවා, වන්දි ගන්නවා. මං කියන්නේ මේ සමාජයේ වෙන දේ ඔබ කරන දේවල් දෙවි. පුතඥයාගේ බැඳීම තුල තියෙන මහ භයානකත්වයක්. ඒක මම දැනගෙන කරන්නේ. මම හොඳට දන්නවා මගේ පවුලේ කෙනෙක්ගේ වේවා හිතවත් කෙනෙක්ගේ වේවා පුතඥන මානසිකත්වය කියන්නේ මේ වගේ භයානක තැනක්. ඊටම බරපතල දෙයක් අර ඇවිලෙන සුළුයි කියලා කොන් දෙක අහලා තිනව නිතරම දකින්න. පුතඥන මිනිස්සු ආශ්‍රය කරනකොට ආවිලෙන සුළුයි කියලා කොන් දෙ බෝඩ් එක පේනවා මට. පේන නිසා මොකද වෙන්නේ? බොහෝ පරිස්සමෙන් ඉතින් මාරු වෙන්නේ. ගින්දර පාවිච්චි කරන්නේ නැහැ, සෙට් එක ළඟ තෙල් ගහනවා වගේ, ෆෝන් එක, සිගරට් එක නේ ඒව භාවිත කරන්න හොඳ නැහැ වගේ. ඒ මිනිස්සු ළඟ දැවෙන දේවල් මුකුත්ම කරන්න හොඳ නැහැ. පුළුවන් තරම් අතේ දුරින් ඈතින් තියලා ඉන්න ඕනේ. ඒකයි පුතඥන ස්වභාවය. එහෙමනම් අපිට තියෙන සිතුවිලි නැති කරගෙන සිත ශූන්‍ය කරගෙන ඉන්නද? නෑ, එහෙම කරන්න ඕනේ. ඔබේ සිතුවිලිත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න නෙමෙයි ඔබට තියෙන්නේ. මේක ඒ තරම් ගම්භීර වදන ධර්මයක්. ඒ නිසා ඒ පිළිබඳව ගැඹුරුව සිතන්න ඕන. ඔය හිතනම සරල සීමාවට එහයින් හිතන්න ඕන. නිර්වාණ ධර්මයේ ක්‍රියාව මොකද්ද කියලා නිර්වාණ ධර්මයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න කම කෙනෙක් දන්නේ නැහැ. සමහර අය හිතනවා ආසාව නැතුව ඉන්නවා කියලා. කොහොමද ආසාව නැතුව ඉන්නේ කියන එක දන්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න තුරුම මේ තණ්හාව තමයි මේ ප්‍රශ්නේ කියලා කියනවා. මොකද්ද තණ්හාව කියලා දන්නෙත් නැහැ. තණ්හාවෙන් දුරු වීම කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. තණ්හාව කිව්වහම ගොඩක් අය හිතන්නේ මේ අපි මේ එක එක ඒවාට ආසනේ ඒකයි නිවන් දකින්න බෑ. එහෙනම් ඉතින් අර ඇමසන් වනාන්තරයේ ඉන්න මිනිස්සු නිවන් දකින්න බෑ. ඒ වෙනුවට මොකුත්ම ආසාවක් නැහැ. ළමයි බමයි ඔක්කොම කරේ ඉල්ල ගන්න එහෙම මේ කරගෙන ඇතර මෙතන යනවා. යන තැන ගල්ගිරි දෙකක් හප්පල ගින්දර ටයක් පවලෝ ගන්නවා. මොනවා හරි සතෙක් පූජකන කන ජීවත් වෙනවා. ඒ නිසා අපි මොකද්ද කියන එක හරියට මිගෙන ගන්න ඕන. තණ්හාව කියන්නේ මොකද්ද කියන්නේ? අපි සිතුවිල්ලකින් එකට අල්ලල බඳින වර පොට ලනු පොට තමයි හරක අල්ලල කණුවේ බඳින වර පොට තමයි ලනු පොට තමයි තණ්හාව. ඒ නිසා ලනුව නැත්තම් බඳින්න බෑනේ. ලනුව නැත්තම් ගස් බඳින්න බෑ. ඒක මොන වර්ගයේ එකක් අල්ලල බැන්දත් ඒ වර පොටින් තමයි බඳින්නේ. ඒ ලනු පොටින් තමයි බඳින්නේ. මොකක් අල්ලල බැන්දත් ලනුව නැතුව බඳින්න බෑ. එයන් තණ්හාව නැතුව බඳින්නම බෑ. කතාවට බඳින්නේ තණ්හාව. එහෙනම් දැන් ඔය ඒ ධර්ම අවබෝධයත් එක්කම ඕනම කෙනෙක්ගේ ළඟ ඒ අධ්‍යාත්මික ඩිවෝස් එක වෙනවා. බාහිරින් හොඳින් ජීවත් වුණාට ධර්ම අවබෝධය වෙන ඕනම කෙනෙක් අධ්‍යාත්මික ඩිවෝස් වෙනවා. ඒ එකකින් ඩිවෝස් නෑ, ඔක්කොගෙම ඩිවෝස්. දරුවන්ගෙනුත් ඉවත් වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ නිසා තමයි යා මේ භෞතික මේ ගැටලුවක්, ඒක එච්චර ගැටලුවක් නෙමෙයි. මලත් දාලා ගියත් වෙන කෙනෙක් එක්ක ගියත් අර එළවල ගිහින් ඉවරලා මේ මරාගෙන බැරෙන පීයෙන් අයින බට්ටපිට යන්නේ නැති හේතුව ඒ අධ්‍යාත්මය තුල ඩිවෝස් එකක් තියෙනවා යාට. නැත්තම් ජීවිතේ පරයා ගියපු ආතතියක් මිනිස්සුන්ට තියෙන්නේ. කොහොමත් යන දේශපාලකයෙක් නිසා පුදුම ආතතිය, පුදුම ප්‍රශ්නය. නොදැක්ක දෙයියෙක් වෙනුවෙන්, ආගමක් වෙනුවෙන්. අත්වාද පරවාද වල අතරමං වෙලා ඔය වාද එකක්වත් නෑ තණ්හාව නැති කෙනාට. තණ්හාව තියෙන කෙනා කුමක් හෝ කුමනු කුමන දේවල් හෝ අල්ලල බැඳිනු. තණ්හාව වැඩි නම් අල්ලල බැඳින ප්‍රමාණය වැඩි. තණ්හාව අඩු නම් ලනු ටිකක් එයා ළඟ අඩුයි. ඒ නිසා අල්ලල බැඳින ප්‍රමාණය අඩු වෙනවා. මේ තණ්හාව කියන එක තමා තුළ ප්‍රත්‍යක්ෂතාවයෙන් ගොඩක් අය ළඟ ඉබේ අඩු වෙන්නේ. තමන්ම බැඳ දේවල් තමන්ටම අනිනකොට, තමන්ම බැඳපු හරක් තමන්ටම අනිනකොට අන් ටික ටික ටික ටික එයා තණ්හාවෙන් මේ බඳින එක තමයි මේකට හේතුව කියලා තණ්හාය ජායති සෝගෝ කියන එක ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. ඊළඟට මේක ගැඹුරින්ම තේරුම් කරගත්තොත් මං එකක්වත් අල්ලලා බඳින්නේ නෑ නේද? කිසිවක් අල්ලලා බැඳගන්නේ නෑ කියන මට්ටමට එනකොට තමයි තණ්හාය විප්පමුත්තස්ස සත්‍ය සෝගෝ පුතෝ බය. ඔබට තණ්හාව නැත්තම් සෝකේ බය හටගන්නේ. තණ්හාවෙන් බැඳිනෝ ධර්මයවත් තණ්හාවෙන් බැඳ ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ප්‍රායෝගිකත්වයේ තුල අවබෝධ වෙන දෙයක්. ඒකයි මම කියන්නේ තරම ධර්මයේ ලබන්න මුකුත්ම නැහැ කියන්නේ ඒකයි. ධර්මයෙන් කරන්නේ ඔබේ තණ්හාව කියන එක නැති කිරීම පමණයි. වෛද්‍යවරයා කරන්නේ ඔබේ තුවාලේ සනීප කිරීම පමණයි. අලුතෙන් දෙයක් එකට එකතු කරන්නේ නැහැ. ඔබත් ඒක හොඳට තේරුම් කරගන්න මේ ධර්මයේ කියලා කඩාගන්න කුට්ටියක් ගෙඩියක් වස්තුවක් නැහැ. මේ මගේ ළඟ තියෙන ප්‍රශ්නය දුරු කිරීම තමයි වැදගත්. එහෙම නැතුව ධර්මයේ කියලා එකක් ප්‍රත්‍යක්ෂ කරගන්න කොහේවත්වත් නැහැ. කිසිම දිහාවක තියෙන එකක් නෙමෙයි ධර්මය කියන්නේ. උඩ දිහාවවත් යට දිහාවවත් දස දිශාවෙම නැහැ. ධර්මයේ කොහෙවත් නැහැ. හැඩයක්, ලක්ෂණයක්, පවතින දෙයක්, තියෙන දෙයක්, පවත්වන දෙයක් එහි නැහැ. අර නිර්වාණ සූත්‍රය අපි තාම පැහැදිලිව ඒ කියලා පෙන්නලා දීලා තියෙන්නේ. කවුරුත් එක හිමින් බලන්න. එහෙම දෙයක් නැහැ. ධර්මය සොයනවා නම් ඔය ආකාරයෙන් ධර්මය සොයන්න. ඔන්න ඔය පැහැදිලි කිරීම තුල තමයි ධර්මය සොයා ගන්න පුළුවන්. සෙවීම වරදක් නෙමෙයි. පරේෂණය කරන සෙවීම තමයි ඔබේ ගමම්මගේ ඔරුව. කෙනෙක් හිතන මේ හොයනකොටත් මම එනවා නේද කියලා ඒකත් හරින්න යන්න. ඒක මෝඩ අත්හැරීම. ඔරුව ඕන. ඔරුව තියාගන්න සෙවීම විදර්ශනාව ඔරුවයි ඔබේ. ඒ ඔරුව හොඳින් හසුරුවන්. හොඳින් ගන්න. ධර්මයට අනුගතව ප්‍රත්‍යක්ෂ ප්‍රායෝගික කරගනිමින් මෙහෙවන්. නිවන් මඟ සොයන කෙනෙක් කරන්න ඕන නිවනේ මනාව කරුණු අවබෝධ කරගෙන නිවන සොයා යාම. නේද? ලිපිණයක් අරගෙන ගිහි හොයාගෙන යනවනේ මිනිස්සේ. නේද? දුර බැහැර තමන්ගේ ඥාතිවරයෙක් එක්ක ඒ වගේ ලිපිනේ හරියට දැනගෙන ස්වરૂප හරියට දැනගෙන ඔබ නිර්වාණය සොයා යන්න ඕන. මේව මගේ යාළුවගේ ගෙවල් නෙමෙයි කිය ප්‍රතික්ෂේප කර කර ඉන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. තමන්ගේ යාළුවගේ ගේ හොය හොයා යන එක. ඒ නිසා ඔබට ඇතිවන දේවල් මේව මට වැඩක් නැහැ කිය ප්‍රතික්ෂේප කර කර ඉන්න නෙමෙයි තියෙන්නේ. නිර්වාණය නැමැති භූමිය, ගම, නිවස ඔබ අදාළව සාගෙන යන්න. පැහැදිලිද? ඒ සමහර අය කරන්නේ මේක වැඩන්නේ නැහැ මට ඕනේ ඕක අනිත්‍යයි. ඒ කියන්නේ මේක මගේ යාළුවගේ නෙමෙයි මං හොයන එක නෙමෙයි ඔවා වැඩන්නේ. ඊට පස්සේ මේකත් මගේ නෙමෙයි මේකත් මගේ නෙමෙයි මේකත් ඕනේ කී කී ඉන්නවා. ඒ නිසා කෙනෙකුට මේ සියල්ලම එපා වුණා නිවන් දකින්න බෑ. ජීවිතේ එපා වුණත් නිවන් දකින්න බෑ. නිවන සොයන්න ඕන. දැන් මේ ප්‍රදේශයේ ඉඳගෙන කවුරු හරි කෙනෙක් මේ තියෙන ඔකෝම දේවල් බල බලා ප්‍රතික්ෂේප කරනවා මේක දලදා මාලිගාව නෙමෙයි කියලා. මේ ඔකෝම හොය හොයා ප්‍රතික්ෂේප කරනවා දලදා මාලිගාව කියන ලිපිනේ හොයාගෙන යා යන්නේ නේ වටපිටාවේ තියෙනව ප්‍රතික්ෂේප කර කර ඉන්නවා. ඒක වැඩක් නැහැ. ඈ මේගේ ඕන්නේ මේගේ වැඩන්නේ මේ මේවා වැඩන්නේ මේ නිලතල වැඩන්නේ මේ තානාන්තර වැඩන්නේ කිය ප්‍රතික්ෂේප කර කර ඉන්නවා. හැබැයි යාගෙන් අහුවාම ඔබේ විමුක්තිය කොතනද ඔබේ විමුක්ති විමහන තියෙන්නේ? ආ ඒක නම් දන්නේ. ඒ නිසා ඔබ සොයා යන්න විමුක්තිය එවිට අනිත් දේවල් ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඔකට ලස්සනට රේණුකානේ චන්දවිමල මහානායක හාමුදුරුව හොඳ උදාහරණයක් දුන්නා. ඔබ නුවරට යන විට කොළඹ අත්හරින්න ඕනේ ඉබේටම ඈත් වෙනවා කියලා. තේරෙන ඔබ නුවරට යන විට කොළඹ ඉබේටම ඈත් වෙනවා. අත්හරින්න ඕනේ මේ කොළඹ වැඩක් නැහැ. කොළඹ ගඳ ගන්නවා, කොළඹ ජනාකීර්ණයි, කොළඹ කුණු වෙනවා කිය කිඳ ඕනේ. තේරෙනවානේ ඔබ නිර්වාණය සොයා යන ගමනදී අනිත්‍යයල්ම ඉබේ අත්හැරෙනවා. හරියට ඔබ සොයායම කරන්න ඕන. එහෙම නැතුව සිටීමෙන් ප්‍රතිඵලයක් නැහැ. ඒසා ප්‍රතික්ෂේප කර කර ඉන්න ගැටි ගැටි ඉන්න නෙමේ කිං කුසල ගවේසේ කිං සච්ඡං ගවේසේ. කුමක්ද නිවන? කුමක්ද සත්‍ය? කොතනද මගේ මානසික නිදහස තියෙන්නේ? කොතනද පූර්ණත්වයේ තියෙන්නේ? කොතනද මරණ බය නැත්තේ? කොතනද ජාති ජරා ව්‍යාධි මරණ බය නැත්තේ? කොතනද සාංසාරික බය නැත්තේ? කොතනද අපා බය නැති මනස? අපසාය ඒ සොයා යන්නේ සමස්ත මනස තේරුම් කර ගැනීමේ ප්‍රඥා මහිමය මිසක් චේතනා කර්මය නෙමෙයි. තේරෙනවනේ? එයා මේ කර්මයට වහල් වූ චේතනාවට වහල් වූ කෙනෙක් හැටියට නෙමෙයි ඒක හොයාගෙන යන්නේ ප්‍රඥාව හිමියා. ඒ කියන්නේ මේ සමස්ත මානසික ක්‍රියාවලිය නිදහස් කරන්න ඕන කියන එක. චේතනාවෙන් නිදහස් කරගන්න ඕන. මේ චේතනාවේ බැඳීමක් තියෙන්නේ. දැන් බලන්න ඔබේ වාහනය චේතනාවේ බැඳීමක් තියෙන්නේ. ඔබ විකුණනවා කියලා සේල් කරනවා කියලා ඇඩ් එකක් දානවා කවුරු හරි කෙනෙක් කෙනෝ ඔබ කැමති වෙනවා ඒක ලක්ෂ 21කට විකුණන්න 30කට විකුණන්න 50කට විකුණන්න එයා ඒ මුදල දෙන්න කැමති වෙනවා. එදා මුදල දෙනවා. එදා මර ලිඛිත ලිවිලි භාවයට ලියනවා එයාට බාර දෙනවා. ඊට පස්සේ ඔබ ඒ ගැන වාහනේ ගැන ආයි බලනවද? බලන්නේ චේතනාවේ තිබුණු බැඳීම දැන් වෙනස් වුණා. දැන් එයාගේ අර බැඳීම තියෙන්නේ අර සල්ලි ටිකට නිසා වාහනයට නෙමෙයි. ඊළඟට ඒ වාහනේ තව වාහනයකට යනවද, තව එකකට බැඳෙනවද, ඉඩමක් ගන්නවද, ගේ හදනවද කියන එක තීරණය වෙන්නේ එතන. දැන් බලන්න මෙතෙක් කාලයක් ඉතාම සුරක්ෂිතව පාවිච්චි කරපු බොහොම චේතනාවෙන් බැඳගෙන හිටපු අර වැලියු එක අගය දැන් කිසිම සැලකිල්ලක් නැහැ. මේකත් අපිත් එහෙමයි. චේතනාවකින් තමයි බැඳලා තියෙන්නේ. ධර්මය ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඉතින් ධර්මයට ලං වෙන්න කැමති නැත්තම් මාර්යා පස්සෙන් එළවලා ඉල්ලන දේවල් ධර්ම අවබෝධ කරගන්න කෙනෙක් මාර්යා හොයාගෙන ගිහිල්ලා දීලා එන කෙනෙක් ඒකනේ මාරයා පුදුමයටපත් වෙන්නේ. හැමෝම මේ ලෝකෙ මට බයයි. මගෙන් බේරිලා දුවන්න හදනවා. මං එළෝල ගිහිල්ලා මිනිස්සු අල්ලගන්නේ. ඒත් මේ මහා වීරයා මේ පුදුම මේ පුජ්‍යලයා මාව හොයාගෙන ඇවිල්ලා මගේ සියල්ල මට බාර දුන්නා. මැරෙන ධර්මතා සියල්ල මනසින් අත්හරින්න. මැරෙන ධර්මතා සියල්ල මනසින් අත්හරින්න. බලන්න අතහැරලා බලන්න මොනතරම් ලෝකෙ නිදහස්ද කියලා. එවිට දැවීමක්, පිච්චීමක්, ගිනි ගැනීමක්, ශෝකයක්, සංවේගයක්, සන්තාපයක් මොකක්වත් නැහැ. පුජ්‍යලත්වයක්, මෙහෙවන්න දෙයක්, තබා ගන්න දෙයක්, අත්පත් කර ගන්න දෙයක්, හිස් කර ගන්න දෙයක් මොකුත් නැහැ. ඉන්ද්‍රයන්ට වැඩ නැහැ. ඉන්ද්‍රයන් නිදහස්. ඉන්ද්‍රයන් නිසා සංවරයි. කාලය අතහැරලා අතීතයේ ප්‍රශ්නක් නැහැ, අනාගතයේ ප්‍රශ්නක් නැහැ, වර්තමානයේ ප්‍රශ්නක් නැහැ. මොකද පුජ්‍යලයක හිටවල නැහැ මෙතන. එයාට තියෙන පිළිතුරු විතරයි ප්‍රශ්න නැහැ. හැම දෙයක්ම සුහදව බාර ගන්න පුළුවන්. අටලෝ දහමම පිළිතුරක්. ප්‍රශ්නයක් නෙමෙයි. අටලෝ දහමම පිළිතුරක්. ප්‍රශ්නයක් නෙමෙයි. යෝජාදි ජරා ව්‍යාධි මරණ එකක්වත් ප්‍රශ්නයක් නෙමෙයි පිළිතුරක්. ස්වභාවය. ඒවත් හැරලා ඉන්නේ. මම අත්හරිනවා කියන පදනමින් අත්හැරීමක් නන් නෙමෙයි. මම අත්හරින්න ගියොත් එතන අත්හැරීමක් නෙමෙයි, එතන සිද්ධ වෙන්නේ ගැටීමක්. එයා අත්හරින තරමට තව දෙයක් අල්ල ගන්න බලනවා. මමත්වයේ තුල පදනම්ව අත්හරින්න බැරි එකයි. දැන් මේක හරිය ගැඹුරු ධර්මයක්, සියුම් ධර්මයක්, ලොකු විචාරශීලී බුද්ධියක් නැත්නම් ඒගොල්ලෝ කියන දේ තමයි ඕක අපිට අවබෝධ කරගන්න බැරි දෙයක්. ඔව්. විශිෂ්ට ප්‍රඥාවකින් දකින්න දෙයක්, ප්‍රඥාවන්තයෝ විසින්ම අවබෝධ කරගන්න දෙයක් මෝඩයන්ට නම් නෙමෙයි. විචාරශීලී බුද්ධියක් නැති කිසි කෙනෙකුට මේ ශාසනයේ කිසිදු අධිගමයක් ලබන්නට බෑ, ප්‍රතිඵලයක් ලබන්නට බෑ. අධිගමයක් කියන්නේ ප්‍රතිඵලයක්. ශාසනික ප්‍රතිලාභයක් ලබන්නට බෑ විචාරශීලී බුද්ධිය කියන එක නැත්තම්. උවමනාවෙන් හිතනවයි කියන එක ගුණේ නැත්තම්. උවමනාවෙන් හිතනව වෙන වෙන දේවල් මොනවද? ව්‍යාපාර ගැන, රස්සාව ගැන, අල්ලපු ගෙදර මිනිස්සු ගැන නේද? යාළුවෝ ගැන හිත හිත ඇති ලොකුවට. හැබැයි ධර්මයේ ගැන විචාරශීලී බුද්ධියක් නැත්තම් වැඩන්නේ. ඩාරයා ලස්සනයි, මෙයා ලස්සනයි, මෙයා කැතයි, මෙයා හැඩයි, අරයා මෙහෙමයි කිය කිය ඉන්නේ. ඒ විචාරශීලී බුද්ධියනේ. ඉතින් ධර්මයේ තුල විචාරශීලී බුද්ධියක් ඇති කෙනෙක් වෙන්න. තේරුම් ගත්තට මදි. තේරුම් ගන්නෙ උද්දච්ච භාවයේ. ආ මේක මෙහෙමයි. ඒකේ ඉන්නවා. ඒ උද්දච්ච මමත්වේ. නමුත් ඒක බොහොම අහිංසකව ක්‍රියාත්මක කරවනවා. දන්න ගන්න දේ ප්‍රායෝගික කරවනවා. අන්න ජීවිතේ පරිවර්තනය කරගන්න මිනිස්සු. එයාට කියන්න, දැනුවත් වෙන්න, ලොකු පම්පාන්න, කියාපාන්න නෙමෙයි, එයා තුළ ප්‍රකට වෙනවා ධර්මය. සුජලත්වයෙන් තොරව. දැන් කෙනෙකුට කිව්වොත් පුජ්‍යලයෙන් තොරව දකින්න හරි හිතන්න කියලා, කොහොමද මම ඒක කරන්නේ? මම පුජ්‍යලේ. පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේගේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා. හැමදේම මධ්‍යස්ථව ගන්නවයි කියන එක නෙමෙයි මධ්‍යම ප්‍රතිපදා කියන එක. බුදුහාමුදුරුවන්ගේ මධ්‍යම ප්‍රතිපදාව අඳුර ගන්න සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට හරි අමාරුයි. සාමාන්‍ය අය හිතන්නේ ඉතින් කාමසුකල්ලිකාන යෝගින් භාගයයි අත්ත කියලා බදාන යෝගින් භාගයයි. ධම්මාම මධ්‍යම ප්‍රතිපදා ඒක නෙමෙයි. දෙකට මිශ්‍රව යෑම නෙමෙයි. ඒක මාත්‍යරයම. දෙක මාත්‍යරියාම යෑමක් තියනවාද? ඊමක් තියනවාද? ඒමක් තියනවාද? නෑ. අන්ත දෙක මාත්‍යරියාම යෑමකුත් නෑ, ඉඳීමකුත් නෑ, ඒමකුත් නෑ. අන්න එතනයි ඔබ අල්ල ගන්න ඕන. වචන ටික නෙමෙයි, ඒකේ අරුතක් තියෙනවා. එන මේ වචන වලින් කියුන්නේ නැති කොටසක් තියෙනවා. ඒ ටික කියන්න බෑ වචන වලින්. ඒක බුද්ධිමය ගෝචර වෙන කොටසක්. ඒ කොටස අල්ල ගන්නවා. ඔබ අල්ලාගෙන ඉන්න කාරණය මැරෙන දෙයක්ද නැද්ද කියලා බලන්න. මැරෙනවා නම් ඒක මාර්යාට දෙන්න. මැරෙන දේවල් ඔක්කොගෙම අයිතිය මාර්යාට. මැරෙන දේවල් හැම දෙයක්ම මරණයට බාර දෙන්න. මේ මොහොතේ ඔබ අල්ලගෙන ඉන්න දේ මැරෙනවද කියලා බලන්න. මැරෙනවා නම් මායයට ඒක මරණයට බාර දෙන්න. ස්වභාවයට බාර දෙන්න. එයයි ධර්ම අවබෝධය. හොරෙන් සංගවල තියලා අවබෝධ කරගන්න බැරි දෙයක් තමයි මේ නිවන් ධර්මය. හර්ධ සාක්ෂිය ඇතුව අත්හරින්න ඕන. පුජ්‍යලත්වයේ සිටගෙන මොන තරම් හිත සැකසුවත් ධර්ම අවබෝධය වෙන්නේ නැහැ. පුජ්‍යලත්වයේ මමංකාරය නික්ම යා යුතුයි. මමත්වයේ නිදහස් විය යුතුයි. මම කියන රාජ්‍යත්වයෙන් ඔබ ඉවත් විය යුතුයි. එවිට බය නැහැ මේ ධර්ම ගමන යන්න. එවිට ශෝකය හටගන්නේ මේ ධර්ම ගමන යන්න. මම ධර්ම අවබෝධය කරගත යුතුයි කියන අදහස නෙමෙයි. ධර්ම අවබෝධය වීම යනු මමත්වයේ නැතිවීමයි කියන විදියටයි ගමන යන්නේ. ඒක ප්‍රායෝගිකව මමත්වය කියන්නේ මෙයයි කියලා අඳුනගෙන විඳින, සිටින, ක්‍රියා කරන සහ ඇලෙන ගැටෙන ස්වභාවය මමත්වයයි. ඒ ස්වභාවය මා තුළින් ඉවත් වීම මමත්වයෙන් දුරු වීමයි. මම නොවේ. මම කිසිවෙක් නොවේ කියන මට්ටමටපත් වෙන්න ඕන. සංඥාවවත් සංස්කරණයක්වත් ඇස කන නාස දිව ශරීරයවත් මා කියන කෝණයෙන් අරගෙන ආයිත් මා මගේ හැටියට බලන්නේ නැහැ. මම සහ මගේ දේවල් එකතු වුණාම මම ඊතරම මමත්වයේ තියෙන්නේ බැඳීමත් සමගයි. ඒක නිසා තමයි මයනු දෙකක් තියෙන්නේ. මම බැඳීම් කොතනද නැත්ති මමත්වයේ එතන නැහැ. මමත්වයේ කොතනද එතන බැඳීම්. මයනු දෙකම නැති වෙන්න ඕන. මම කිසිවෙක් නොවේ. මම කිසිවෙක් නොවේ නම් එතන මයනු දෙකක් නැත.